අපි නියෝජනය කරන මත වෙනස් වෙන්න පුළුවන්, පාට වෙනස් වෙන්න පුළුවන්, අපි නියෝජනය කරන ජාතීන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපට එක අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි අපි ශ්‍රී ලංකාව ප්‍රෞඪ දේශයක් බවට පත් කිරීම, ශ්‍රී ලාංකිකයා ප්‍රෞඪ පුරවැසියෙක් බවට පත් කිරීම. ඒ එක අරමුණකින් තමයි අපි සියලු දෙනාම අද එකතු වෙලා ඉන්නේ. එදා ආරම්භ කරපු අරගලේ ඉදිරි කොටස අපි දිනෝදේ රැක ගැනීම සඳහා අපි එකතු වෙලා ඉන්නවා. අද අපි දෙලි දක්වන පංචවිධ ක්‍රියාවලිය ගත්තම ඒ පංචවිධ ක්‍රියාවලිය සකස් වෙන්නේ ඇත්ත වශයෙන්ම ඔබ හලන ලේ දහදිය කඳුළු වලින්, ඒ වගේම ඔබ සතු විශ්වාසය මත, ඒ වගේම ඔබ ඇති කරගත්ත බලාපොරොත්තු අපේක්ෂාවන් ඒ සියලු දෙයක් මේ පංචවිධ ක්‍රියාවලිය ඉස්මතු කිරීමට.